ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කියනවා මමට පෙන්ෂන් යන්න කියලා. පක්ෂයෙන් කියනවා පෙන්ෂන් යන්න, ජනතාව කියනවා ටිකක් ඉන්න කියලා. ඉතින් මේ දෙකෙන් එකක් ගියර ගන්න බෑ මං. 70 වසරම මම දේශපාලනයෙන් ඉවත් වෙන්නනේ ආවේ. මේ ආපහු මාව ඇදලා ගත්තෙමත් ඒ ගැතිය. මොකද අපිට බඩින්න පටන් ගත්තාම, අපිව උසාවි ගේන්න පටන් ගත්තාම, අපිව කොමිෂන් වලට ගේන්න පටන් ගත්තාම අපිට උත්තර දෙන්න ඕන. ඒතකොට උත්තර දෙන්න වේදිකාවක් තියෙන්න ඕන. ඉතින් අපි වඩා දේශපාලනයට අපි එකතු වුණා. මම පක්ෂයට හැම වෙලාවෙම උපදෙස් දෙන්නේ මේ තියෙන වාතාවරණය මොන වාතාවරණයටද හරි අපිත් එක්ක එකට හිටපු සන්ධානයේ පක්ෂ එළවන්නේ. එහෙම නැතුව අපි ගිය හැම අවස්ථාවම අපි පරාද වුණා.